දේශපාලන පක්ෂ බේදයකින් තොරව සියලුම පක්ෂවලට එකතු වෙලා කතා කරන්න වෙච්ච මාතෘකාවක් ගැනයි අද කතා කරන්නේ. පෙරටුගාමී පක්ෂයෙන් යෝජනාව ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදමුරණ කණ්ඩායමෙන් ස්ථිර කරා. එක්සත් ජාතික පක්ෂයේ මමත්වයකට එකඟ වෙලා කතා කරනවා. මෛත්‍රීපාල මැතිතුමාගේ කණ්ඩායමේ ප්‍රධානී සෞඛ්‍ය අමති වෙලා ප්‍රශ්න විසඳලා සාර්ථක උත්තරයක් දෙන අවස්ථාව. ජනතා මිත්‍ර පෙරමුණුත් සමහරක් විට කතා කරොත් අංග සම්පූර්ණයි. දකුණට විශාල සම්පතක් හැරීට මම සලකනවා. ඒක රටටම ප්‍රයෝජනවත් චරිතයක්. ඒ නිසා එතුමාට නිදහසේ පහසුවෙන් දිනකට රෝගීන් පහක විතර ඒ සේවය යලි සලසා දෙන්නට පුළුවන් විදියට මේ ප්‍රශ්නය නිරවුල් කරලා දෙන්න.